මේ බම්බයක් විතර උස තියෙන කය තුලින් මේ විශ්වය දකින්න පුළුවන් නම් එයා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. තමන් තුලින් තමන්ගේ නිවන දකින්න පුළුවන් නම් එයා එයාට වඩා ශ්‍රේෂ්ඨයි. බලන්න ශ්‍රේෂ්ඨය කොච්චරක් ඉන්නවද කියලා ලෝකේ. අපි ශ්‍රේෂ්ඨ හොයාගෙන ගින්නේ. ඉතිහාස කතා වලින් පෙරලා බලන ශ්‍රේෂ්ඨය. බම්බයක් විතර උස තියෙන මේ කය තුලින් විශ්වය දකින්න පුළුවන් නම් එයා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. පොතකින් පතකින් වෙන කිසිම දෙයකින් නැතුව තමන් තුළින් තමන්ට නිවන දකින්න පුළුවන් නම් නිවෙන්න පුළුවන් නම් එයා ඒ දෙන්නටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඕන් ශ්‍රේෂ්ඨයෝ ඉන්න තැන. එතන තමයි ශ්‍රේෂ්ඨයෝ ඉන්නේ. නිවන ලෝකේ කාටවත් දේශනා කරන්න බෑ. බුදුවරු දේශනා කරලා තින්නේ නිවන නෙමෙයි. වැරදිලා කොට බුදුවරු නිවන දේශනා කරන්නේ. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ නිවනක් කියලා එකක් තියනවද? එහෙමයි බමුණ. කල්පනා කරන තියනව නම් පවතිනවනේ. පවතිනව නම් අලින් ගැටින් තියනවනේ. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ එහෙම එකක් ඇත්තටම තියනවද? නෑ බමුණ. එතකොට නිවන කියන්නේ මොකද්ද? ඒක කියන්න බෑ. පවතින තාක්කල් විතරයි ඒක විස්තර කරන්න පුළුවන්. පැවත්මෙන් නිදහස් වුණාම නොපවතින තාක්කල් ඒක විස්තර කරන්න බෑයි. විස්තර කරන්න ඒ අවශ්‍ය අවකාශය හැදෙන්නේ පැවත්ම තුළ විතරයි. විස්තරයක් පවතින්නේ පැවත්ම තුළ පමණයි. නොපැවත්ම තුළ විස්තරයක් නෑ. විස්තර කරන්න දෙයක් නෑ. ඒ නිසා නිවන කාටවත් දේශනා කරන්න බෑ. මාර්ගය දේශනා කරන්න පුළුවන්. නිවනට මෙන්න මේම වඩන්න ඕනේ. නිවෙන්න මේක කරන්න ඕනේ. නිවීමට මේ විදියට ජීවත් වෙන්න ඕනේ. මේම එකක් පුරුදු කරන්න ඕනේ. මාර්ගය දේශනා කරන්න පුළුවන්. බුදුවරු දේශනා කරන්නේ මාර්ගය. ආර්යවරු දේශනා කරන්නේ මාර්ගය. නිවන දේශනා කරන්න බෑ. මොන වචනේ ගත්තත් ඒ වචනවල ඇලීම් ගැටීම් තියෙනවා. මොන අදහස ගත්තත් ඒක තුළ ඇලීම් ගැටීම් තියෙනවා. කෙලස් තියෙනවා. හැම නාම රූපයක් තුළම පැවැත්මක් තියෙනවා. දැන් ඒවත් නැතුව දේශනා කරන්න ක්‍රමයක් නැහැනේ. කටපියාණ හිටියම ඒක දේශනා වෙන්නේ නැහැනේ. නිවන දේශනා කරන්න බෑ. බුදුවරු දේශනා නොකරන දෙයක්. නිවීම නිවුණා. නිවුණාම නිවන. ඉවරයි. ඉවර වෙච්ච එකක් කියන්න දෙයක් නෑ. නිවන දේශනා කරන්න තියෙන්නේ එකම එක වචනයකින්. ඒකත් නිවීම. නිවන යනු නිවීම. ඔච්චරයි කියන්න තියෙන්නේ. වෙන මොකවත් කියන්න දෙයක් නෑ. හැබැයි මාර්ගය කියන්න ආයස්කල්පය මදි. ඒකට යන ක්‍රමවේදය, වඩන ක්‍රමවේදය, කෙලසල නිදර්ශන ක්‍රමවේදය, පැවත්මෙන් නොපැවත්මට කටයුතු කරන ක්‍රමවේදය, මේවා අපට ආර්ය මාර්ගයට ගැළපෙන විදිහට දකින ක්‍රමවේදය. අවුරුදු ලක්ෂයක් කියන්න කරුණු තියෙනවා. මේ ලෝකේ ආර්යවරු හැමවම දේශනා කරන්නේ මාර්ගය විතරයි. නිවන ඒ ඒ ඒ දේශනා කරපු මාර්ගය වඩලා එයා දැනගන්නවා. ඕක තමයි අර කියපු එක. හැබැයි එයාටත් කියන්න බෑ. රහතන් වහන්සේලා 100ක් හිටියාම උන්වහන්සේලා ඔක්කොම දන්නවා නිවන කියන්නේ මොකද්ද කියලා. හැබැයි එක්කෙනාට එක්කෙනා බලන්නේ නැයි, කවුරු කියනයි කාටවත් කියන්න බෑ. ඒකට භාෂාවක් නැහැ. ඒකට උපමාවක් නැහැ. උදාහරණයක් නැහැ. කියන්න ක්‍රමයක් නැහැ. ඔක්කොම කටපියාණ ඉන්නවා. හැබැයි කවුරු හරි අල්ල ස්වාමීනි මේ නිවෙන්නේ කොහමද? ආ පොඩ්ඩක් වාඩි වෙන්න කියලා දේශනා කරන පය ගන්නකයි මාර්ගය කියලා උපමා තියෙනවා. වචන තියෙනවා. ඒකට අදහස් තියෙනවා. ඕන තරම් කියන්න තියෙනවා. දේශනා කරන්නේ නිවනද? එහෙම නැත්නම් මාර්ගය කියලාවත් ශ්‍රවණය කරන කෙනාට තේරෙන්නේ නැත්නම් එයාව කොහමද රහත් කරවන්නේ? කියන්නේ මොකද්ද කියලාවත් එයා දන්නේ නැහැ නේ. ඇහෙන්නේ මොකද්ද කියලාවත් එයා දන්නේ නැහැ නේ. තමන්ට ඇහෙන්නේ මොනවද කියලා තමන් දන්නේ නැත්නම් කොහමද යට නිරෝධයක් ඇති වෙන්නේ? මාර්ගයෙන් විතරලු කෙනෙකුට නිවීමක් ඇති වෙන්නේ. මාර්ගයක් නැත්නම් නිවීමක් ඇති වෙන්නේ නැහැ. මාර්ගයක් නැතුව ගමනක් තියනවද? ගමනක් නැතුව නිමාවක් තියනවද? මොකවත් නැහැ. නිමාවක් ඇති වෙන්න නම් ගමනක් තියෙන්න ඕනේ. ඒ ගමන යන්න මාර්ගයක් තියෙන්න ඕනේ. ඒ මාර්ගය යන්න පිළිවෙතක් තියෙන්න ඕනේ. මේක තමයි බුදුරජාණන් විස්තර කරන්නේ. මේ පිළිවෙත රකින්න. එතකොට මෙන්න මේක මාර්ගය. මේ මාර්ගය මේ විදිහට ගමන් කරන්න. ගියාම නිමාවක් තියෙනවා. පිරිනිවීම. නිවන කියලා කියනවා. අද ගොඩාක්ම වෙලා තියෙන දුර්වලකමත් ඒකින මූලික කරුණු ටික නැහැ දේශනාවල. ඒ අවශ්‍ය මූලික කාරණා ටික අන්තර්ගත නොවුනොත් ඒක නිවන් පණිවිඩයක් නෙමෙයි. ඒක සද්ධර්මය කියලා අපට කියන්න බෑ. මාර්ගය තියෙන්න ඕනේ. ඒ මාර්ගයේ ගමන් කරන පිළිවෙත තියෙන්න ඕනේ. ඒකේ නිමාව ඒ මාර්ගයේ අවසානට තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඒ කියන හැම ධර්මයක්ම පිරිසිදු ධර්මයක්. ඒව අපි පිළිපදින්න ඕනේ. ඒකට විරුද්ධ වුණොත් ධර්මයට විරුද්ධ වුණා කියන අකුසලයේ අපට එනවා. ඒකට එකඟ වුණොත් සද්ධර්මයේ සරණ ගියා කියලා අපට විශ්වේ නමස්කාර කරනවා. සරල ධර්මතාවය. හැම මොහොතක් ගානේ විඳින්න තියෙන ධර්මතාවය. පිරිනිවන් පාන මොහොතකම් විඳවන්න තියෙන එක. මේ මාර්ගයේ වඩන මේ කතාව දන්න හැමෝම රාත් වෙලා නැත්තම් ඒගොල්ලෝ විඳිනවා මේක. මේ සුවේ, මේ ධර්ම සුවේ, මාර්ග සුවේ, ඒ විවේකයේ උදකලා විඳිනවා. රාත් වුණාට පස්සේ පුද්ගලයන් නැති නිසා එයා විඳවනවා. ලෝකේ හැමතැනම තියෙන්නේ මොනවද කියලා බැලුවාම හැමතැනම තියෙන්නේ එකයි. ලෝකයේ පවතින්නේ එකම එක ධර්මතාවයයි. මොකද ඒ ධර්මතාවය සරල එක වචනයකින් කියන සුද්ධාස්තකය. සුද්ධාස්තකය කියන ධර්මතාවය තමයි මේ ලෝකයේ හැම ධර්මයකටම හේතුව. සුද්ධාස්තකයක් නැත්නම් චතුරාර්යය තියෙනවද? නැහැ. පටිච්චසම්පාද නැහැ. බුදුවරු නැහැ. බුදුරු හැදෙන්නේ සුද්ධාස්තක වලින්. අනු හැදෙන්න එපායි, සෛල හැදෙන්න එපායි, ජීවේ හැදෙන්න එපායි. පරම සත්‍ය කියන්නේ එකම එකයි. මොකද්ද පරම සත්‍ය? පැවත්ම. හැමෝම කියන නොපැවත්ම, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිසෝතගාමි ප්‍රතිපදා. ඒගොල්ලෝ හරියට ක්‍රමේ දන්නේ නැහැ. පැවත්ම තමයි පරම සත්‍ය. තවත්ම යම්කිසි ජීවියෙක් නිසිලස නිවැරදිව තේරුම් ගත්තා නම් එයා දන්නවා පැවැත්මෙන් බේරිලා ඉන්න. දැන් පැවැත්ම වඩන්නේ නැහැ. වැඩෙනවා. අනුසෝතගාමිත්‍ය හරියට තේරුම් ගත්ත කෙනා අනුසෝතගාමිත්‍ය තුලින් නිදහස් වෙනවා. එයා පටිසෝතගාමි ජීවියෙක් බවට පත් වෙනවා. නොපැවැත්ම තුල කාටවත් පවතින්න බැයි. නොපැවැත්ම කියලා එකක් නැහැ. තවත්මක් තියෙන්නේ. ඇති වෙලා නැති වෙලා යන හැමදේම දිราපත් වෙලා යන හැම සංස්කාරයක් තුල දුකක් නිර්මාණය වෙන තවත්මක් මේකේ තියෙන්නේ. තවත්ම තුල තමයි ජීවය ඉපදෙන්නේ. තවත්ම තුල තමයි දුක හටගන්නේ. ස්ථීර වශයෙන් තියෙන්නේ නැති නිසා ඒ තවත්ම දුකයි. ඒ පැවැත්ම නිසිලස තේරුම් ගත්තාම එයා ඒ පැවැත්ම තුල පවතින්නේ නැහැ. එතකොට කොහෙද පවතින්නේ? නොපැවැත්ම තුල එයා පවතිනවා. එයාට උප්පත්තියක් නැහැ. පැවැත්මේ උප්පත්තිය එයාට අහිමි වෙනවා. නොපැවැත්මේ උප්පත්තිය හිමි වෙනවා. ඒ කියන්නේ එයා පිරිනිවන් පානවා. බුදුවරු බුද්ධත්වයට පත් වෙලා උත්සාහ කරන්නේ මේ කාරණාව කියන්න. ආර්යවරු මේ මාර්ගය වඩලා ප්‍රත්‍යක්ෂ කරලා අවිල උත්සාහ කරන්නේ මේ පණිවිඩය කියන්න. පැවැත්ම තුල ඉපදීමක් තියෙනවා. පැවැත්ම තුල තියෙන්නේ පවතින දුක. පැවැත්ම තේරුම් කරන්නට ඕනේ. පැවැත්ම තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගත්තාම පැවැත්ම නිසිලස පඤ්ඤාවෙන් දැක්කාම එයා පැවැත්ම තුල පවතින්නේ නැහැ. එතකොට එයා නොපැවැත්ම තුල පවතිනවා. පැවැත්ම තුල පවතින දුක එයාට අයිමි වෙනවා. පැවැත්මේ ඉපදීම එයාට අයිමි වෙලා නොපැවැත්ම තුල ඉපදීමක් ඇති වෙනවා. ඒක තමයි ආර්ය ඉපදීම. එයා පිරිනිවන් පානවා. සරල ධර්මතාවයක්. අද අපේ ජීවිතේ අවබෝධ කරගන්න බැරි වෙච්ච ධර්මතාවයක්. මෙච්චර කාලයක් සංසාරේ ඇවිල්ලත් තේරුම් ගන්න අපෝසත් වෙච්ච ධර්මතාවය. අපි මෙච්චර කාලයක් උත්සාහ කළේ නොපවත්ම තේරුම් ගන්න. නොපවත්ම තේරුම් ගන්න උත්සාහ කළාට අපට ඒක තේරෙන්නේ නැහැ. ඒ නොපවත්ම ලෝකේ පවතින්නේ නැහැ. ඒකන නොපවතිනවායි කියලා කියන්නේ. ඇති කැවුම් තියනවාද නැති කැවුම් තියනවාද කියලා අහුවාම අපි ටක් ගාලා කියන ඇති කැවුම් තියනවා. ඇයි? නැති කැවුම් කියන එක තියෙන එකක් නෙමෙයි. මේක නැති වුණාම ඇති වෙන එකක්. තියෙන කැවුම් ටික කාලා ඉවරුණාට පස්සේ නිර්මාණය වෙන කැවුමක් ඒක. ඒක පේන්නේ නැහැ. ඒක අල්ලන්න බෑ. ඒක භෞතික එකක් නෙමෙයි. හැබැයි නැති කැවුම් කියලා එකක් තියෙනවා. කැවුම් නැතිදාක පවතින එකක්. කන්න බැරි එකක්. පෙන්වන්න බැරි එකක්. අල්ලන්න බැරි එකක්. එහෙනම් අපි අල්ලන්න පුළුවන් එක, පේන එක, භෞතිකව පවතින එක තේරුම් ගත්තොත් නොපවතින එක, නොදකින් එක නිකන් තේරෙනවා. එහෙනම් අපි නැති කැවුම් තමයි මේ හොයලා තියෙන්නේ. ඇති කැවුම් කවදාවත් එව්වේ නැහැ. මොකද්ද මේ ඇති කැවුම් කියලා කියන්නේ? පැවත්ම. නැති කැවුම් කියලා කියන්නේ නොපැවත්ම. නොපැවත්ම කිසිම කෙනෙකුට හදන්න බෑ, නිර්මාණය කරන්න බෑ. ඒම එකක් මෙන්න මිනිසෙකුට හදන්න බෑ. හැබැයි පැවත්මෙන් නිදහස් වෙන්න පුළුවන්. පැවත්ම හරියට තේරුම් අරගෙන නිදර්ශනාම නොපැවත්ම නිකන් උරුම වෙනවා. නොපැවත්ම තුළ පැවත්ම නිකන් පවතිනවා. ඒක කවුරුත් පවත්තන්නේ නෑ. කැවුම් ටික ඔක්කොම කාලා දැම්මම නැති කැවුම් හැදෙනවා. නැති කැවුම් පුච්චන්න බෑ. මුන් යට අඹරලා ආල් අඹරලා හොඳට අදාලා හුණ්ඩුවේ දාලා අදන්න ඕක නැති කැවුම්. එහෙම හැදෙන්නේ නැහැ. කැවුම් විතරයි හැදෙන්නේ. කාලා ඉවරුණාම, ජීර්ණ වුණාම, කැවුම් ටික ඉවරුණාම ඒ තැටියේ නැති කැවුම් එකක් දැන් හැදෙනවා නිකන්. ඒ කැවුම් හදන්න බෑ. ඒක හැදෙනවා. පැවත්මේ නිදාසුනාම නොපැවත්ම තුල නිකන් පවතිනවා. එයා හදන එකක් නෙමෙයි නොපැවත්ම. පැවත්ම නිදාසුනාම නොපැවත්ම නිකන් හැදෙන්නේ. නොපවත්ම තුළ එයා පවතින්නේ, එයා පැවතෙනවා. මේ ධර්මතාවය අපේ ජීවිතයේ යම් කිසි දවසක අපට තේරුණා නම්, තේරුම් ගත්තා නම්, එයාට කිසිම මොහොතක නැවත ඉපදෙන්න බෑ. එයාගේ මිනිසත් භවයට ඒ ජීවිත කතාවට නැවතීම ලකුල තියලා ඉවරයි. එතනින් පස්සේ එයාට ඉපදෙන්න බෑ. ඉපදීමක් එයාට හදන්න බෑ. එයා කතාව දැනගත්තා. අර බුදුහරු කියන්නේ මේ ලෝකේ පවතින එකම පරම සත්‍ය. ආ, ඒක එයාට තේරිලා. ඒක තේරිලා. මොකද්ද පරම සත්‍ය? මේ ලෝකේ තියෙන පැවත්ම. පැවත්ම තේරුම් ගත්තා. මේ පැවත්මෙන් යන නිදහස් වෙනවා. පැවත්මේ පවතින්නේ නැහැ. පැවත්මේ නොපවතින තාක්කල් නොපවත්ම එයා පැවත්ම ඇදෙනවා. නොපවත්මේ පවතින තාක්කල් පැවත්මේ එයාට පැවත්මක් නැති වෙනවා. ඒ කියන්නේ එයාගේ සසර ඉවරයි. එයාගේ සසර ගමන නිමා වුණා. එයාට ජාති ජරා භව නැහැ මතු අනාගතේ. මේක තේරුම් ගත්තා නම්, මේ මොහොතේඳලා මේක වැඩුවා නම්, පැය 24ක් යන්න කලින් මා ඇතුළු කරන මාගේ ශ්‍රාවකයෝ සියලු දෙනාම අරියතුන් වහන්සේලා, මම රාතන් වහන්සේලාගේ ගුරුවරයෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් නිරෝධ සමාපත්තිය තාම හඳුරන්නේ නැති මාර්ගඵලවල අර ඔරුව එයාට මෙයාට පැද්දෙනවා වාගේ ඇලීමෙන් ගැටීමෙන් ගැටි ගැටි ඇලි ඇලි අන්ත දෙකෙන් නිදාසෙන්න බැරුව දඟල දඟල ඉන්න ශ්‍රාවක පිරිසකේ අයිතිකාරයා බවට පත් වෙනවා. මටත් දුකයි. ඇයි මගේ ශ්‍රාවකේ සැපටත් ගැටෙනවා, දුකටත් ගැටෙනවා. ඇප්පි ඇප්පි ඉන්නවා, නිතරම තුවාල වෙනවා. ඒවට බේත් බඳලා බැරි ගැනනවා. සබෑ ශ්‍රාවකයා සපේට පෙන්නෙත් නෑ, දුකේට පෙන්නෙත් නෑ. සපේ තුලින් දුක දකිනවා, ඒ නිසා සැපෙන් නිදහස් වෙනවා. දුකේ තුල සැප දකිනවා, ඒ නිසා දුකෙන් නිදහස් වෙනවා. එයාට සැපයත් දුකයක් දෙකින්ම නිදහස ලැබෙනවා. මොකද්ද මේ සපේ තුල පවතින දුක? කුසලයේ පවතින තාකල් සැප. සැප විඳිනකොට කුසලේ ඉවර වෙනවා. ඊට පස්සේ දුක. ඇයි? කුසල් ඉවරුනම අකුසල් පටන් ගන්නවා. කන්දක් නැග්ගාම නගිනකම් කන්ද නැග්ගාට පස්සේ කන්දක් නැහැ. පල්ලම. පල්ලම අපි ඇදුවද නැහැ. නැග්ගනම් කන්ද පල්ලම ඉබේ හැදෙනවා. විඳනම් කුසල් අකුසල නිකන් අට ගන්නවා. ඇයි? මේකේ වරුණාම අරක පල්ලමක් බැස්සනම් කන්දක් මතු වෙනවා. ගංගවල් මිනිස්සු හදනවද? නෑ. කන්දෙන් දිහල්ලක් වතුර පාරක් ගලනවා නම් ගංගාවල් නිකන් හැදෙනවා. නිකන් හැදෙන ගංගා වාගේ සපතුල පැවතුනාම දුකතුල පැවතුනාම අර ගංගාව නිකන් හැදෙනවා. අපිට පැවත්මක් නිකන් හැදෙනවා. නිකන් හැදෙනවා පැවත්මක්. ගොඩනැගිලි හදාගෙන යතුරු දාගෙන ඉන්නේ. ඒ පැවත්ම නිකන් හැදිලා. මිනිස්සු පිළිකරක් දෙනවා, සබන් කැල්ලක් දෙනවා, සීනි ටිකක් දෙනවා, ඇම්බලපෙක රුපියල් 500ක් දෙනවා කරන් බිලට. ඕම එකතුල එකතුල ගල් වෙනවා, වැලි වෙනවා, සිමෙන්ති වෙනවා, වාල වෙනවා, නටබුන් වෙනවා. වතුර පාර කාගේ කන්දෙන්? ඒක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඇලපාරක් වුණා. ඇලපාර විශාල වතුර පාරක් වුණා. දැන් ඒක ගඟක්. කවුරුත් ගඟ හැදුවේ නැහැ. ගඟ නිකන් ඇදිලා පැවත්මක් නිකන් ඇදුනා. සපතුල පැවතුනාම දුක තුල පැවතුනාම පැවත්ම යදන්න ඕනේ. මොකටද මාංශ නිකන් හැදෙනවා? ආර්ය ශ්‍රාවකයා පැවත්ම තුල නොපවතින කෙනා, නොපැවත්ම තුල පවතින කෙනා. සපතුල දුක දකින්නවා. ඇයි? මේක ඉවර වෙච්ච ගමන් දුකක් එනවා. ඇයි? කුසල් තියෙනකොට අකුසල් ක්‍රියා විරහිතයි. අකුසල් ක්‍රියාත්මක වෙනකොට කුසල් ක්‍රියා විරහිතයි. කුසලයේ ක්‍රියාත්මක නම් ඉවර වුණාම ඊළඟට එන්නේ අකුසලයක්. සමහරවිට කුසලයක් එන්නත් පුළුවන්. එක දිගට කුසලම පරිසම් දෙන්න බැරිද? එක දිගට අකුසලම පරිසම් දෙන්න බැරිද? මාරුවේ මාරුවට පරිසම් දෙන්නත් බැරිද? පුළුවන්. බෝවිත බෞතරයක් කුසලයට පස්සේ අකුසලය පරිසම් දෙනවා. අර කන්ද නැග්ගාම අනිවාර්යෙන් පල්ලමක් එනවා. කන්දක් නැග්ගාම තව කන්දක් එන්නේ. තව කන්දක් එනවා නම් කඳු දෙක එකටනේ තියෙන්නේ. එහෙනම් පල්ලමක් නැහැ. තාම කඳ ඉවර නැහැ. කඳ නැගලා ඉවරයි කියලා කියන්න බෑ. කඳු දෙකක් එකට තිබුණාම කඳ නැග්ගයි කියලා කොහොමද කියන්නේ? තව තියෙනවනේ. කඳ නැග්ගයි කියලා සැනසෙනවා නම් ඒ කියන්නේ පල්ලම අනිවාර්යෙම තියෙනවා. එහෙනම් සැප විඳින මොම ඊළඟට අපට දුක් විඳින්න තියනවා කියන මානසිකත්වයෙන් ඒ සැප විඳාම ඒ සැප තුළ දුක දැක්කාම එයාට සැප අයිමි වෙන. ඇයි? දුක දැනගත්ත ගම එයාට සැප විඳින්න බෑ. අයිමි වෙන බව දැනගත්තාම එයාට කවදාවත් ඉමිකාරත්වයක් ලැබෙන්නේ නෑ. මට කවදරි දවසක මේ රස්සාව අයිමි වෙනවා, ලබන සතිය මේක නැති වෙනවායි කියලා දැනගත්තාම එයා කවදාවත් ඒක උසස් වීමට උත්සාහ කරන්න එයා දන්නවා ලබන සතිය මේක නැති වෙනවා. සැප විඳින හැමෝම සැප තුළ දුක දැක්කාම සැප විඳින්න බැරි මානසිකත්වයට පත් වෙනවා. සැප අයිමි වෙනවා. දුක විඳින හැමෝම දුකට පස්සේ සැපක් ලැබෙනවායි කියලා දැනගත්තාම දුක් විඳින්න බැරි වෙනවා. එයා දුක් විඳින්න අපෝසත් වෙනවා. එයාට වත්කන්න දුක් විඳින. ඇයි? ඒ දුක ඉවර වුණාම සැප ලැබෙන බව දන්නවා. ඒ නිසා එයා සැපෙන් දකිනවා දුක. එයාට දුක ලැබෙන්නේ නැහැ. එයාට දුක් විඳින්න බැරි වෙනවා. සපේ ඉන්න කෙනා සප විඳින්නෙත් නැත්නම් දුකේ ඉන්න කෙනා දුක විඳින්නෙත් නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයා පැවත්ම තුල නොපවතින කෙනෙක්. පැවත්ම තුල පවතින කෙනා සපේදී සප විඳිනවා, දුකේදී දුක විඳිනවා. මෙයා සපේදී සප විඳින්නෙත් නැහැ, දුකේදී දුක විඳින්නෙත් නැහැ. පැවත්ම තුල නොපවතිනවා. ඒ නිසා නොපවත්ම තුල පවතිනවා. රාත් වෙලා පිරිනිවන් පාණ්ඩ ඉපදිච්ච කෙනෙක්. එයා තථාගත ගෞතම බුද්ධ ශාසනයේ පිරිනිවන් පාණ්ඩ ආපු කෙනෙක්. ඒ කෙනා මම වෙනව නම් තමයි වටින්නේ. ඒ කෙනා මේ ධර්මයේ ඇයෙන කෙනා වුණා නම් තමයි වටින්නේ. ඒක මම නෙමෙයි කියලා හිතනව නම් මේ දේශනාව ඇයෙන කන් වලට පෞ සිද්ධ වෙනවා. ඇයි? ඒයා මම නෙමෙයිනේ. ඒ කියන්නේ ඒකේ මම වැඩ ගන්න නැහනේ. ඒ කෙනා මම තමයි. ඒ කෙනා ආර්ය කෙනා මම. ඇයි මගේ කනටයි මේක ඇහෙන්නේ? මමයි පිරිනිවන් පාණ්ඩ ආපු කෙනා. මමයි ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිරිනිවන් පාන රාතන් වහන්සේ. පැවත්ම තුල නොපවතින, සැපේ තුල සැප නොවිඳින, දුක් තුල දුක් නොවිඳින, පැවත්ම තුල නොපවතින, නොපැවත්ම තුල පවතින ඒ තනත්තා මම වෙමි කියලා යම්කිසි කෙනෙකුට ඇඟෙනවා නම් එයා දැන් ඉඳලා මේ කමටහන වදනවා නම් ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. තවත් රාතන් වහන්සේ නමක් මේ ශාසනයට, මේ බුද්ධ සසුනට මේක වඩන්න. පුරුදු කරන්න. හැම මොහොතේම සතර ඉරියව්වෙන් මේක වඩන්න මේ කමටහන්. පෙරවන් සරණයි.